මේහුල් ආණ්ඩුව පටන් ගන්නකොටම රටේ ජනතාවට නරක ආරම්භයක් දීලා තියෙනවා. රටේ ජනතාව කෙරෙහි තිබිච්ච බලාපොරොත්තු විශ්වාසය සියල්ල අද බිඳවැටෙන්න පටන් ගන්නවා. මේක නම් ආරම්භය. ඉදිරියට යනකොට මීටත් වඩා තත්ත්වය භයානක වේ, තත්ත්වය බරපතල වේ කියන එක පිළිබඳ කිසිදු සැකයක් නැහැ. ඒ නිසා යහපාලනේ නෙමෙයි ඇත්තටම මෙතන තියෙන්නේ ඇමතිකම් බෙදාගන්න, තම තමන්ගේ වරප්‍රසාද බෙදාගන්න හදපු කවුද? සම්මුතිවාදයේ ජාති කාණ්ඩුව විවිධ ලස්සන වචන පාවිච්චි කරාට ඒ වචන වලට මුවා වෙලා තම තමන්ගේ තනතුරු බෙදා ගැනීම තමයි මෙතන තියෙන්නේ. මෙවැනි තත්යකට නම් ආරම්භෙදිම මේ ආණ්ඩුව රටේ ජනතාවට පෙන්නුම් කරන්නේ, ඉතින් රටේ ජනතාවට තේරුම් ගන්න පුළුවන් මේ ආණ්ඩුවේ කල් පැවැත්ම මොකද්ද, කොයි වගේද කියන එක.